රජයක් පවත්වාගෙන යන්නේ මුදල් මත. මුදල් දෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව මුදල් අනුමත නොකරලා විතර රජය එතනින්ම අහෝසි වෙනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදායය. ඒ අනුව තමයි මේ රජය අහෝසි වූ බව පිළිගන්න ඕන. එහෙම නැත්නම් එයාට පුළුවන් වෙන්න ඕන ඇවිත් මේ මුදල් රෙගුලාසි අනුමත කරවාගෙන. ආණ්ඩු අර්බුදයක තියෙන. ඒ අර්බුදයට එයා මොන දෙන්නේ කොහොමද කියන එක අපිට පැහැදිලි වුණා දැම්මම ඇමතිවරු එකිනෙකාට චෝදනා කරනවා මේ පරාජයේ හේතුව විශාල වශයෙන් ඔවුන්ගේ මන්ත්‍රීවරු නොහිටීම හා ඔවුන්ගේ ආධාරකරුවන් පවා නොසිටීම. අද ආණ්ඩුවට දැවත්ත පරාජයක්. ඒ වගේම අපේ විපක්ෂය, මම මේ අපේ විපක්ෂය කියලා කියන්නේ ආණ්ඩුවට සහයෝගය නොදෙන විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක්.